දේශනාව. සිත් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක්ක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං අදංතා ධම්මස්සවෙන කාලෝ අයං අදංතා ධම්මස්සවෙනකාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නකෝ බ්‍රාහ්මන ඉථාවතා අපි පදෝ ප්‍රමෝ විතරේන පරිපූරෝ හෝති අපි ච බ්‍රාහ්මන යතා අපි පදෝ ප්‍රමෝ විතරේන පරිපූරෝ හෝති සං සුනාහි සාදුකං අනුසිකරෝ හිපාතිස්සාමීති ජීවිතේත ධර්මේ නම් වූ තේමාවක් කොටගෙන පවත්වන ලබන ධර්මානුශාසනා මාලාවක තවත් ධර්මානුශාසනාවක් සවන් දීමටයි ශ්‍රාවක පින්වතුන් වශයෙන් මේ හැම දිනා සූදානම් වෙන්නේ. ගත වූ සතිය අපදිව ඉන තුරා ආශිවත් ලෙස පුසුන් උත්සවය හැම රෝ සතිය මේ නිමිති පතගෙන ඔබ හැම දෙනා ඔබ දන්න ආකාරයකින් යහපත් ක්‍රියාමාර්ගවල ඉදෝ යහපත් ක්‍රියාමාර්ගවල නිරත වෙන්නට. ඒ අතරින් ප්‍රධානම කරුණ තමයි විහාරස්ථානවල එහෙම නැත්නම් මිහිඳු තලා මිහිඳු තලා මුල් කොටගෙන පවත්වන ලබන ධර්ම දේශනා. අපි තමා කාලයේ සිටම මම මේ විහිං කලා මුල්කට ධර්මානු ශාසනාවන් සහ ඒ අන්තර්ගතයට සම්බන්ධ. ඔබ හැම දෙනාමත් මේ අනවිත මේ අන්තර්ගතය පිළිබඳව බිඳු ආමුදුරුවන්ට දේවන මිත්‍රයතුමා මොන ගැසීම පිළිබඳව සහ සුල්හදුත්ත සුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව පිළිබඳව සාන්දිල යම් යම් දෙන්වත් වීම ඇති කරන්නේ. ඒ පිළිබඳව මාත්තක කතා කරන්න කල්පනා කරන්නේ. ඔබ සලම් දීලා බලන්න ඔබ ඇසු තුල්ලහත් පදෝපම සූත්‍රයක් මා මේ පැහැදිලි කරන්න හදන කරුණ අතර තරතරයක් තියෙනවද ගැඹුරක් තියෙනවද කියන එක. ඒ සංඥාවක් නෙමෙයි ඒ බුදු දේශනාවයි කරන්න හදන්නේ. නමුත් මට පෙනෙන යම් යම් දේවල් තිබෙනවා. වෙනම ගත්කල එහි තේමාව හොයා යන්නට සිද්ධ වෙනවා. ඒ වයන් වියපම මේ දේවාන පිටරයිතුමා මුල් කොටගෙන දේශනා වූ දේශනාවකට වඩා ජම්බු දීපේදී වෙනත් බුද්ධිමතෙක් මුල් කොටගෙන දේශනා කළා වූ දේශනාවක් බව අපට දැනගන්න ලැබෙනවා. ඔහුගේ බුද්ධිමහිමය විමසා බැලීමේදී තමයි අපට කල්පනා වෙන්නේ මේ බුද්ධිමහිමයක් ඇති පුද්ගලයෙකු දේශනා කළා වූ මේ දහම දේවාන පිටරයිතුමාට සවන් දෙන්න සැලැස්වීම ඔහු හිතා ඉතුමනත් මෙබඳු බුද්ධියක් නැති කෙනෙක් හේතුයි නේද කියලා අනුමාන කරන්නට කරුණු තිබෙනවා. දැන් ලංකා ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය වශයෙන් වාර්තාගත කරන වර්ණනා කරන අඹපැණිය හා ඥාතිපැණියයි ඔබ අසා තිබෙනවා. මට නම් වැදගත් වෙන්නේ මේ පැණි දෙකේ උත්තර දීපු ආකාරය බුද්ධිමත්කම නෙවෙයි. සුල්හත්ති පදෝපම සූත්‍රයේ ග්‍රහණය කරගන්නට තරම් දෙවන පිටසම බුද්ධිමත් නම් එතනයි වැඩක් වෙන්නේ. දැන් බලන්න අපේ රටේ අප ඇතුළු ඔබ හැම දෙනා නැත්නම් දේශකයන් වහන්සේලා විවිධ මාධ්‍ය ඔස්සේ විහාරස්ථානවල ධර්මශාලාවල නිවෙස්වල ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා එකක් දෙකක් 100ක් 1000ක් අහපු අය ඇති. නමුත් මුල් සමයේ ගැඹුරු තේරුම් ගත්තයි කී දෙනෙක් වෙන්නේ. ඒතරම් එකතරම් ප්‍රමාණයක් අහලා බුදු සමයේ ගැඹුරු තේරුම් ගන්න අපට බැරි වෙලා තිබෙනවා. අපේ ශාස්ත්‍රයේ. නමුත් දෙවන පැති සතුමාට මේ රහතන් වහන්සේ එක ධර්ම දේශනාවෙන් ගැඹුරු පැන පෙන්නනවා. සේනම් මේ ග්‍රහණය කරගන්න හැටි කෙනෙකුට විය හැකියි මේ දෙසේ කරනවා ඇති. අපිට කිසිවිටත් මේ රහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවන පැති බාසල් කන්න තුමන් කමක් නැහැ. වටිනාකමින් අඩුක් සිරුවකට තක් ගන්න පුළුවන් කමක් නැහැ. අපි උන්වහන්සේ පිළිගන්නට වෙනවා ශ්‍රේණි බුදුන් නැත්නම් රහතන් වහන්සේ නමක් විදියටම. එසේනම් උන්වහන්සේ අනිකෙනෙක් මේ දේශනාව කරලා තියෙන ඇත්තේ ඒ තේරුම් ගත හැකි නිසායි කියලායි කල්පනා කරන්නේ. එනම් අපි මාතෘකාව කියමු. කාල වේලා තුන් තරම් ගන්න වෙනවා මේක පැහැදිලි කරන්න කාල වේලාවේ හැටියටයි පැහැදිලි කරන්න වෙනවා. තුන් හත් පදවතම සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ. මජ්ක්‍ධිම නිකායේ උත්තරී පාණාසකේ මතක හැටියට. චුල්ල හත්ති පදෝපම කියන වචනේ තේරුම චුල්ල කුඩා හත්ති ඇත් පද පාද උපමා කුඩා ඇත්තදී උපමා කුඩා ඇත්තදීකට උපමාපකතල දේශනා මේ ඇත්තදී උපමාවෙන් පෙන්වන්න හැදුවේ මොකක්ද කියලා අපි හදාගන්න පිළොතස කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ හමුවේ සිට ඇසුරු කරන ආපසු සතිය නිවස බලයමින් සිටිනවා සුදු ඇසුන් දැමපු අස්තුර ප්‍රේත මෙගුණා වූ ජානස්වාමි බ්‍රාහ්මණයා ගමනක් කැමින් සිටිනවා. අතර මගදී ජානස්වාමි බමුණ මේ පිලෝතිකට කතා කරලා අහනවා ඔබ කොහේ ඉඳලා දෙන්නේ? මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසතරලයි. කෙලින් මහන ප්‍රශ්නේ කොහොමද ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ඇසුරු කරන්න සූසු කෙනෙක්ද? ඒ කියන්නේ පිලෝතික බ්‍රාහ්මණයා ඒ වන විට මේ ධනස්සෝනි බ්‍රාහ්මණයා ඒ වන විට ඒ රතවැසු විවාසයේ කළ ප්‍රඥාවන්තයින් ඇසුරු කරන ප්‍රඥාවන් මමනින් හිටපු කෙනෙක්. පිලෝතිකෝ දෙන උත්තරේ තියෙන්නේ මම කොහොමද උන්වහන්සේගේ මේ ප්‍රඥාව ගැන පැහැදිලි කරන්නේ. ඒක තවත් බුදුරජාණන් විසින්ම කරන්න ඕන කාරණයක්. ධනස්සෝනි අහන ඔබ මාධ්‍ය බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහත් පැහැදීමෙන් කතා කරනවා. අපි පේනවා. ඒකට උන් සිතමන් පැහැදිලි කරනවා. මේ යම් කාරණා සම්බන්ධයෙන් උන්වහන්සේ ඇසුර ලබන අය ඥානවතුන් ගැන කල්පනා කළ බැලුවම එහෙම පැහැදිලි කරන්න සිද්ධ වෙනවායි කියන එක. ඥානස්සෝනි බමුණ අහන ප්‍රශ්නේ තමයි ඔබ කොහොමද එහෙම විශේෂිත වූ විග්‍රහයකට එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ මට දකින්න තිබුණා වූ ඥානකද හතරක් තමයි මේ තීරණය දෙන්නට මට මුල්ුනේ කියලා පිළිවෙතක කියනවා. කුමක්ද මේ ඥානකද හතර කියලා එතන විස්තර කරන්න ලබනවා. ඒ සමාධියේ වාසය කරන යම් යම් දේවල් පිළිබඳව කරුණු දැනගත් අම්යන් මා සමග වාද විවාද කරමින් සිටින නැනකට සිසෙන් බ්‍රාහ්මණ පඬිවරු ඔවුන්ට ආරංචි ලැබෙනවා සමුනවත් ගෞතමයන් අපේ ගමට වඩින්නයි කියලා. ඔවුන් කල්ලේතු ප්‍රශ්න සැරසුම් කරනවා. ඒ ප්‍රශ්නට උත්තර සැරසුම් කරනවා. මේ ප්‍රශ්නය මේ උත්තරේ හම්බුයි මේ ප්‍රශ්න අහලා අපි සමුනවත් ගෞතමයන් සමග වාද අපන්න වෙනවා. විවාද කරමු. එහෙම කියලා ප්‍රශ්න හදාගෙන යන මේ බ්‍රාහ්මණයන්ට බුදුරජාණන් වහන්සේ කරන කාරණයක් පැහැදිලි කරලා තියෙනවා. ඒ සමනෝ ගෝතමෝ ධම්මියාතතාය සංගස්සේති සම්පාදපේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති. මේ වචන හතරේ තියෙනවා උන්වහන්සේ හමුවට ගියාම උන්වහන්සේ පළමුව වුන් කර විසිකරන කාරණා ධම්මියා කතාය සංදස්සේති. දැහැමි කතාවෙන් කරුණ දක්වනවා. සමාදපේති. ඒ කාරණාවල සමාතන් කරන ලබනවා. සමුත්තේජේති. උත්තේජනය කරනවා නැත්තම් පියුදු කරනවා දැක්ම ගැඹුරු කරනවා. සම්පහංසේති සතුට කරනවා. මේ කාරණා හතරෙම මේක තියෙනවා අපි කතාවේ මා කියන්නේ කාලය ඉතුරු කරගන්න ඕන නිසා අපිට තියාගන්න පින්නත දැන් බලන්න මෙන්න මේ කාරණා ටික කලින් පසුව Taman ළඟට ගියකනේ ආපහු ආය විවාද කරන්නේ ප්‍රශ්න අහන්නේ සතුට වෙලා උන්වහන්සේ සමග සාකච්ඡා කරලා ශ්‍රාවකයන් බවට පත් වෙනවා විවාදයක් ඇත්තෙම නැහැ ඊළඟට සත්‍ය පඬිවරු අර වගේම ප්‍රශ්න හදාගෙන උන්වහන්සේ තමන්ගේ ගමට එනවායි කියලා ආරංචි වෙලා ඉතින් අර වගේම ප්‍රශ්න අහන්න වාඩි වුණාම අර කියපු කාරණා හතරෙන් කරුණ දක්වලා උන් හදවනවා උන් ළඟ ප්‍රශ්න හිල්ලක් නැහැ උන් නාතෝ ශ්‍රාවක භාවයේ ඉන්නවා ඊළඟට දිහි පඬිවරු මේ සමාජයේ වෙනත් පඬිවරු මේ ජීවිතය ගත කරනවා අර වගේම ප්‍රශ්න හදාගෙන සාධාරෝපණය කරන උත්තර හදාගෙන උන්වහන්සේ හමු වෙනවා ධම්මවලදී ඔවුන් කරුණු පැහැදිලි කිරීමේදී අර කියන කරුණු හතර අනුව ඔවුන් පැහැදෙනවා ප්‍රශ්න තීමක් නැහැ සාෞඛ්‍ය වාර්තාවක්. ඒ වගේම මේ සමාජයේ හිටියා මේ බුදුරජාණන් වහන්සේගේ පැවිද්ද නොලත් වෙනත් පැවිදි කණ්ඩායම් පැවිදි කුලක සමන් බ්‍රාහ්මණ පරිශීපාසන් ආදී පැවිදිවරුන් කතා කරන විදිහ මේ අය උන්වහන්සේ හමුවට එනවා. අර වගේ වාද විවාද කරන්න කාරණා හදානේ නමුත් වාද විවාද කිරීමක් සිදු වෙන්නේ අර කර්ම හතරෙන් කර්ම දැක්වීමට පස්සේ. උන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා හිටිනවා. උපසම්පදාව ඉල්ලා හිටිනවා. පැවිද්ද උපසම්පදාව ලබා බුදකලාවේ ධම්ම සරණින් සැනසීම ලබා උන් ප්‍රකාශ කරනවා. අපි මහාන කියලා ඉස්සර වෙලා මහාන මෙවි ඉඳලා තියෙන්නේ. අපි රහත් කියලා ඉස්සර රහත් නොවි ඉඳලායි තියෙන්නේ. වෙනුයි අපිට මේ මඟ පෑදුනේ කියලා උන් හැමදෙනා බුදුන් වහන්සේගෙන් ගුණ වර්ණනා කරනවා. මෙන්න මේ කාරණා හතරටයි ඥානපද හතර කියන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණ පිළි පඬිවරු සහ පැවිදි පඬිවරු කියන හතරගොල්ල උන්වහන්සේ ඉදිරියේදී කරුණ තේරුම් අරගෙන උන්වහන්සේගේ ශාස්ත්‍රීය පිළිගැනීම. ඥානපද හතර. මෙන්න මේ කරුණ හතර නිසායි මම බුදුරජාණන් වහන්සේ අත උතුමාවකුත් දෙන්නවා. වනාන්තරයට මේ ඇතුන්නල්ලන්ට යන දක්ෂ ඇතුන්නල්ලන්නේ. මම පෙන්නන්නේ. නාගවණික කියලා කියන්නේ නාගවණිකේ ප්‍රධාන ඇත්තලියක් දැකලා මේ ඇතායයි හඳුනා ගන්නවාද අන්න ඒ වගේ මම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි මේ කරුණ හතරෙන් තීරණය කරනවායි කියලා ඥානස්සෝනි බමුණට පිළෝසිත බ්‍රාහ්මණයා කියනවා පිළෝසිත ඥානස්සෝනි බමුණ සුදු ඇතුන් යෙදු සුදු අසුන් යෙදු රතයෙන් බිමට බැහැලා සාටකේ ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවායි කියලා ප්‍රකාශ කරමු. එහෙනම් උන්වහන්සේ අසුරු කරන්න හොඳ කෙනෙක්. අපි යන්න යමුකෝ වෙලාවක කියලා දෙදෙනා පිසිදී යනවා. පසු දිනක ඥානස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට ගිහිල්ලා පිළෝතික බ්‍රාහ්මණයා සමග ඇති වුණා වූ මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට හැරිලා. දැන් මේ දෙතුලාති පදවම සූත්‍රේ නම් නැවත වතාවක් අර සියලු කාරණා හැමම කියලා තියෙනවා. මොකද තමයි සූත්‍ර පිටකයේ සූත්‍රවල තියෙන්නේ. නමුත් අපිට මෙතන හිම පාළේ ගන්නෙද නැහැ. අපිට බොහෝ දේවල් මේ වෙනකන් කතා කරන් තියෙන නිසා. මෙන්න මේ කතාව අසස්සිත බුදුරජාණන් වහන්සේ. ඥානස්තෝනි බමුණට තමයි පැහැදිලි කරන්නේ අර මම ඉස්සරලා දාරපු පාඨයේ. නකෝ බ්‍රාහ්මණ ඉස්සාවතාත්ති පදවම විස්තරයෙන් පරිපූර්ණ බ්‍රාහ්මණේ එපමණකි. මේ ඇත්තදි උපමාව විස්තර වශයෙන් සම්පූර්ණ නැහැ. දැන් අර කිලෝතික බ්‍රාහ්මණයානි වනාන්තරයට ගිය නාගවණිකේ ඇත්තදිය දැකලා යථාමරාගත්තයි කියන හත්පදුව සමග ඇත්තදි උපමාව අත්දාලේ. සම්පූර්ණ නැති නිසා බුදුරජාණන් වහන්සේ අදාරනවා ඥානස්සෝනි බ්‍රාහ්මණට. අත්තිච බ්‍රාහ්මණ යථා හත්පදුවම විස්තරේන පරිදි. මේ යම් පරිදි මේ ඇත්තදි උපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වෙනවාද? මම ඔබට ඒක දේශනා කරන්නම් අහගෙන ඉන්න නොනින් මෙහි කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතනින් එහාට මේක දේශනා කළා. මේ දේශනා කරපු කාරණේ අරගෙන අපි පිළිතලාවට යමු නැත්නම් දෙවන පිටරයි තුමාම. බුදුරජාණන් වහන්සේ අදාරම අර නාග වණිකේ වනාන්තරයට යන ඇතුල්ලන්න තල්ලන්න දක්ෂ කෙනෙක්. ව්‍යාපාරම ඔහුට ඇත්තරියක් හම්බ වෙනවා. මේ ඇත්තරිය දුටු පමණින් ඔහු මේ ඇත්තා කියලා රැවටෙන්නේ නැහැ. හේතු මේ වනාන්තරේ ඉන්නවා වෙනත් ඇතින්නියක්. ඇත්තා වෙනයි ඇතින්නියෝ වෙනයි. එතකොට වාමනිකා කියලා කියනවා මේ ඇතින්නියට. වාමන කියන එකේ තේරුම තේරුම් ගන්න මිටි කියලයි. දැන් ඔය ඔබ අඳාගත්ත වෙන ගින් කියලා නම් අර පියගැට පෙළවල පියගැටයක් අඩියක් තරම් උඩ පියගැට පෙළ පීඩේදී තව රූපයක් කරලා තියෙනවා උදරයක් සහිත. මට වාමන රූප කියලා මම කියන්නේ. ඒ වාමන කියන එකේ තේරුම මිටි කියන එකමයි. එතකොට මේ මිටි ඇතුන්නේ අඩියක් මේක. ඒ නිසා මෙතනින් රැවටෙන නැතුව තව ඉදිරියට යනවා. ඒ අනකට තව තැනක හම් වෙනවා ඊට වඩා වෙනස් අඩියක්. ශරීරයේ දහක අඟක අතුල්ලි තැනක්. ඒ වගේම උෂ්ණත් ආකාරයෙන් දලවලින් පහර දී පොතු ගලවක තැනක්. එහෙම මේ නාමයේ මේ අතුල්වලන්න ගිය සුද්ධලයා ඒ ඇත්තදිය දුටු පමණින් මේ ඇසයි කියලා රැවටින්නේ හේතුව තමයි මේ වනාන්තරේ ඉන්නවා උච්චාකාලාරික කියලා උස්පහත්තු දල ඇති තලක් ඇතින්නවා වගේ. ඒ ඇතින්නේ වල තලුණක් තමයි මේ තියෙන්නේ. එනිසා නාගරණිකය තවදුරටත් ඉදිරියට යනවා. උඩ තවත් වෙනකදී හම්බ වෙනවා තලත් ඇත්තදියක් අර වගේම ශරීරයේ ඇතුළු තනක් අඳන් ගැසුන සහ උසින්ම දල පාර දසා සොතු ගලවා ගන්න තැන. එහෙම දුටු පමණිනුත් මේ නාගවනිකයා මේ ඇසයි කියලා හිතන්නේ. මොකද තවත් ඇතින් විශේෂයක් ඉන්න අවුච්චා කණේ රුකයි කියලා. එතකොට මේ වනාන්තරේ ඇතුන්නල් ලඟ යන කෙනාට නියන යථා වෙනකොට ඉතිස්සලා මොන ගැහෙන ඇතින් යන හම්බ වෙන ඇතින් යන සලකුණු. එතකොට දක්ෂ වූ නාගවනිකෙක් නම් ඒ අදියෙන් මේ ඇසයි කියලා මුලා වෙන්නේ නැහැ කියලා කියනවා. තව ඉදිරියට යනකොට ඔහුට මොන ගැසෙනවා. යම් කිසි තැනක ස්ථිරණ ඇති තැනක නැත්නම් විවෘත භූමියක වැනිමින් සිටින ආහාර ගනිමින් සිටින ඇතා. අන්නේ එතකොට ඔහු අඳුරා ගන්නවා මේ තමයි ඇතා කියලා බුදුරජාණන් වහන්සේ මේ අදි උපමාව පැහැදිලි කරනවා. පැහැදිලි කරලා මේ පැහැදිලි කරපු කතාන්දරය තමයි අපෝ මිහිඳු මහ රහතන් වහන්සේ. මේ අන්තර්ගතය තමයි දෙවන පැතිස් රජතුමාට දේශනා කරන්නේ. දැන් කල්පනා කරන්න. මෙහි තේමාව ධර්මයේ දකීද බුදුන් දකී. අවසන් විග්‍රහය මේ ඇතා දකිනවයි කියලා කියන්නේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකී. අදි කියලා කියන්නේ ඒ බුදුන් වහන්සේ ගිය මඟ උන්වහන්සේ බුදු වීමට පෙර දුෂ්කරත්වය කරමින් අනිකුත් තවුසන් සමග ඇසුරු කරද්දී යම් යම් දේවල් උපදවා ගන්නවා. එතකොට ඒ ඥානයන් බුද්ධි නොවන අනිත් අය ළඟත් තියෙනවා. ඒ ඥාන උපදවා ගත්ත පමණින් මේ බුදුන් ඇයි හඳුනා ගන්න ගියොත් වර්ධිනවා ඒවා වෙනත් ඇතින්නියන්ගේ අදි වශයෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මේක තමයි මෙතන තියෙන ගැඹුර. අපි මේ පිළිබඳව කතා කිරීමට මත්තෙන් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. අපි අමතක නොකළ යුතුයි බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනින් පසු මෙරට බෞද්ධයින් ඇති වී සිටි බව. අපි අමතක නොකළ යුතුයි වාණිජ වෙළඳ සම්බන්ධතා මගින් මේ ලංකාව සෛන්‍ය ආරම් අතර සිදුවෙන සිදුවීම් ඉලවාසීන් දැනගෙන සිටි බව. එහෙම වුණාම අපිට දෙවන පැතිත් සයිතුමා කියලා කියන්නේ බුදුදහම පිළිබඳ අබමල් රේණුවක්වත් දැනගෙන හිටියේ නැති. ඔය කියන එකේ වැදගත්කමක් දැනගෙන හිටියේ නැති. ඒ වගේ දවසක් දඩ කෙලියට ප්‍රමුඛ කරන විනෝදයේ සඳහා ගිය මස්සද්දේ වශයෙන් සලකන එක සාධාරණද කියලා හිතන්න වෙනවා. ඒකට තව හේතුවක් තිබෙනවා. දඩේම යන කෙනෙක් යන්නට ඕනේ සීමිත පිළිවරක් පිළිවරාගෙන. අපි රස්සන පතාවේ තියෙන 45ක් පිරිවරාගෙන ගඩේනේ ගියයි කියන්නේ. 45ක් පිරිවරාගෙන ගඩේනේ ගියා නම් ගඩේනේ යන්න ඕන නෑ. වනාන්තරේ වට කරලා සත්වල් ගන්න පුළුවන්. ඒ වගේම මා ළමා කාලේ කිව්ව මේ කතාවේ පවතින මේ මුවා දේවානම් පිස්සයි පුත රජතුමාට බිඳු බහර හතන් වහන්සේ මුණ ගැසීම සඳහා සත්‍යයයදු උපමාව මාය රූපයක් කියලා. එසා මේ කිසියම් ආකාරයක අතිශෝක්ති වර්ණනා තියෙනවා කියලා අපි කියනවා. එනිසා අපි මේවත් මතක තියාගෙනයි තේරුම් ගන්න තියෙන්නේ. අනිත් එක තමයි මේ මහා මහින්ද මහරහතන් වහන්සේගේ පිරිදී උන්වහන්සේ සඟම් තාම කැමෙනී කිත්තිය උත්ය සම්මල බද්ද සාලකමන සාමනේර බණ්ඩ කුපාසක කියන අයගේ ආසින් දෙමිනේ හැකියාව පිළිබඳව ප්‍රශ්න නැද්ද ඔබට? මා කියවලා තියෙනවා බණ්ඩ කුපාසක අනාගාමී උපාසක කෙනෙක් නිසා හත්බින්න ආවයි කියලා. ඒකෙන් කියනවා අනාගාමී හැම දිනම මුත්තම වීයන් තුනම ඉරුදයක් තියෙනයි කියලා. බුදුන්වහන්සේ අදාළන්නේ පංචවරම් භාගිය සංයෝජනානි පහයි. ඒක පහ වුණොත් එහෙම උන් අනාගාමී බව ලෝක දින අරණාම ඉදිරි සංවේදන පහක් කඩනවා කියලත් නැහැ. ඉදිරි යුද්ධයක් ගැන කියලා හඳුලත් නැහැ. අනිත් එක තමයි අපේ රටේ පවතින මේ විරුද්ධිය පිළිබඳ තියෙන වැරදි අවබෝධය. දැන් බලන්න ඔබම මේ අහන විදිහට තියෙනවානේ විරුද්ධියෙන් යන්නා වූ නෙක්‍රහතුන්ගේ සෙවනැල්ලි මිහිරු රශ්මිය භංගේ කියලා. අනුරාධපුරේ කාන්තාවන්ට විවනාගන්ත විදිහක් නැහැ. ආතුන්ගේ සෙවනැල්ල විමාවලට වැටීම නිසා කියලා අත්කතන්දරයක් අපිට තියෙනවා. මේ අපේ පින්නතුන් උපකල්පනය කරන්න පුළුවන් නිරුද්ධ යන නිකන් මේ ගුවන් යාන යනවා වගේ නැත්නම් කුරුල්ල වහින් යනවා වගේ බොහොම යමින් යන්න පුළුවන් ගමනක් කියලා. ඔබ කොහොම දෙර්ධිය පිළිබඳ නිගමනය කරන නිරුද්ධිය පිළිබඳ අභමල් ප්‍රේමයක් තරම් අවබෝධයක් නිතිද? ඉර්ධිය යමකට තිබුණා නම් ඒක බුදු සාසනය තුළ විතරක් මේක පෙර හිටපුවටක් තිබුණා. එනිසා උන්වහන්සේ මම ඉල්ල උපදාගත්තා බුදුන්වහන්සේ හමුවෙන්න පෙර අසුමහා ශ්‍රාවකයන්ටත් මේ මඟ ගොස් මේ දුෂ්කර ප්‍රතිපදා මාර්ගය ගොස් මේ යන්නම් දේවල් උපදවා ගත්තා කියලා. ඒක අනිවාර්යංගයක් නෙවෙයි ඒක පසු අපි කතා කරමු මේක තේරුම් කරලා. මෙතන මම ඔබට යම් කරුණක් පැහැදිලි කරන්න. විජයගමනේ මෙවලින් සිදුව බව සම්මන්නාවට සඳහන් වෙනවා. ගොවින්දාගමනේ නැත්තම් අපි සංගමිත්තරහත්ලින් සංඝ සීමහ බෝධිය වැඩම කිරීම. ඇවලින් සිදු නොවසනාන්නේ විදු මහරහතන් වහන්සේ තරක් අපි ගුරුමයි ස්නායන දිවිනුත්තායම කිව්වයි කියලා හිතින් නාවයි කියන මතේ තියෙනවා. ආපු දෙක මොනක් කමක් නැහැ. මට මෙතන පෙන්වන්න ඕන කාරණේ මේකයි. ත්‍රිපිටකයේ තියන්න බුදුරජාණන් වහන්සේ නන්ද සූත්‍ර දේශනා කරනවා. අපි රටේ දේශනා අපතෙන් තමයි මහා සම්මේ සූත්‍රයේ තියෙනවා. තවත් බොහොම තැන්වල තියෙනවා මේ ඉර්ධිය කියන තැන විස්තර වෙන හැටියක් තියෙනවා. ඉර්ධිය සිදුවන්නේ කොහොමද කියන එක. කාලිපාට ඉදිරිපත් කරන්නේ නැත්නම් මම හදිස්සක් කියලා කියනවා. සේය තාපි නාම බලව පුරිසෝ. සම්මින්ිතං වා බාහං පසාරේය. පසාරිතං වා බාහං සම්මින්දේය. මොකද මේ කියන්නේ? බලවත් පුරුෂයෙක් ශක්තිමත් බලවත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරන්නාසේ සම්මින්ිතං වා බාහං පසාරේය. පසාරිතං වා බාහං සම්මින්දේය දික්කලසක් වක් කරන්නාසේ. එතකොට ඔබම බලන්න වක්කර අත දික් කරලා දික් කර අත වක් කරලා කොච්චර වෙලා යනවාද කියලා. ඊටත් මස්යෙන් තමයි සුදු දෙවි ලෝකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ හිට පහළුණයි කියලා කියන්නේ. ඉල්ලීස කතාව සම්බන්ධ මුගලන් මහරහතන් වහන්සේ ජයනාරාමයට කරදෙම කරයි කියලා කියන්නේ. ක්ෂණයකින් එමුනම් හිරුගේ සෙවනල් වැටෙන්න කාලයක් තියෙනවද? ඔබට බලන්න. තේරුම් ගන්න අපිට මේ දැනට තේරෙන කරුණ අනුව මේ ඉර්ධිය යන යම් අරමුණකට සම්බන්ධයි. මේ සමායතනම තමන්වත් දන්නේ නැහැ ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ක්ෂණයකින් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒකයි ඉර්ධිය කියලා කියන්නේ. මේ අනිත් අය වටන්න විනෝදාසයක් වශයෙන් නිකම් මේ පිටුරුල් යනවා වගේ හසින් යන්න පුළුවන් එකක් නෙවෙයි. ඔකට ආසන්නම උදාහරණ අපේ ගම්වල තියෙනවා ඔය දැකලා තියෙනවා නම් ඔය යම් යම් ශාන්ති කර්ම කරනකොට රෝගී ආතුරයන් ආවේශ කරනවා. මේ ආවේශ වූ ආතුරයා රාත්‍රියේ ගිය ගමන් අපි දැකලා තියෙනවා. අඩි පෙළවල් ඔස්සේ සොහනකට ගිහින් ආපු හැටි. අපි එහෙම ගියොත් පැය 4ක් යනවා. අපි එහෙම ගියොත් තොයිච්චිලිය අල්ලගෙන ඉතා ඉක්මනින් ප්‍රවේශමෙන් යන්තෝ. ඔවුන් මිනිත්තු ගානකින් එනවා. එතකොට අපිට හිතන්නවත් බැරි විදිහක් ඒක සිද්ධ වෙන්නේ ඒවත් ගමනක් හා අතුරකින් කරවෙන එක. ඉර්ධිය ඊට වඩා එහා දෙයක් තියෙනවා. ඒක මේ ස්වාභාවික මේ ස්වාභාවික මට්ටමක එකක් නෙමෙයි. සම වැඩිම කියන්නේ අන්නේ ඒක. ඒ නිසාම තේරුම් ගන්නට ඕන අපි මේ හිතන විදිහේ බුදුන් වහන්සේ අදාළ ධර්මයේ සබන් නිරුදිය කියන එක මේ අනත්‍යනිකයට පෙන්වන්න පුළුවන් විදිහක් නෙමෙයි. වක්කලට වික්‍රසණින් කියන එකෙන් තේරුම් ගන්න සෙලෙකින් සිදුන දෙයක් කියලා. එනිසා බුදු මහරහතන් වහන්සේ අනිත්‍යත් අල්ලගෙන ඉඳින්න වැඩියද? එහෙම නැත්නම් අර වගේම නැවතින් වැඩියද කියන එක පිළිබඳව සාක්ෂි පරිශනයක් කරලා හොයාගන්නේ. අපට අදාළ වෙන කාරණේ එතන නෙමෙයි. මේ හමුවේදී දේවානම්ප රහතන්තුමාට පැහැදිලි කළා වූ ධර්මයේ තේරුම් ගැනීමට උන්වහන්සේ කළ විස්තරය. දැන් බුදුරජාණන් වහන්සේ ඥානස්සෝනි බමුණාට කළ විස්තරය මමවත් පැහැදිලින්නේ නැත්තුව මෙතනින් එහාට මම මේක පැහැදිලි කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්ප රහතන්තුමාට පැහැදිලි කරන විස්තරය වශයෙන් අර විස්තරයමයි. මේකෙන් සිත්තමකට කළාවක් තියෙනවා. දෙලෝගුරු බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් ලෝකහල වී සත්‍යයට කරුණාවෙන් ධර්ම දේශනා කරනවා. ධර්මයේ වැටහුණ යම් කෙනෙක් මේ ජීවිතය සම්බාධක සහිත නැත්නම් සංකටලු වැඩි කියලා හිතලා සද්ධාවෙන් අසංගත වෙනවා. අසංගතයි ඉස්සරලා පංච පාපෙන් වෙනවා. ඊළඟට සරල බවට පත් වෙනවා ලැබෙන්නේ නැතන. ඊට පස්සේ කාය විද කොටගෙන උදින් කායම් පණිදාය පරිමුඛං සතිප්පින් සතිප්පින් මතුප්පකිතා පයිදුපදින සිහිය පෙරති කොටගෙන ඒ කාරණාවලිය දෙනවා. ඒකට තව උඟක් විස්තර තියෙනවා ඔය භූතාගම වීර්යගම ආදී වශයෙන් වෙන වෙන කාරණාවලින් වෙන වී සිල්වත් වෙන හැටි කායික වාචික සම්මෝහය කරගන්න. මේක ඔක්කොම පැහැදිලි කරනවා. මේ මහරහතන් වහන්සේ දිවණයි සයිස්මත්. ඉන්පසු තමයි මේ අඩි ටික උපමා කරපු කාරණා ටික පැහැදිලි කරන්නේ. ඔය එකක්වත් අඩි නෙමෙයි. මේක කතා කරපුවා. දැන් මේ ආයත ඊළඟට පැහැදිලි කරනවා මේ කෙනෙකුට මේ සිහිය එකඟ කිරීම තුළ ප්‍රථම ඥානෙ උපදිනවා කියලා. ඉන්හාට දෙති අධ්‍යානෙ උපදිනවා කියලා. ඉන්හාට තුති අධ්‍යානෙ උපදිනවා කියලා. ඉන්හාට චතුර්ථ ඥානෙ උපදිනවා කියලා. ඒ හැම එකක් පාසාම බිඳු හරකම් මම පැහැදිලි කරනවා. මහරජ මේ පමණකින් මේ පළවෙනි ඥානිය ලැබූ පමණකින් මේ ඇතයි කියලා රැවටෙන්නේ මේ බුදුහාමුදුරුවෝ සතු ඥානයක් කියලා අනිකේ බුදුහාමුදුරුවෝ සතු ඥානයක් කියලා සත්‍යයට නික දෙන්නේ නැහැ. හේතුවයි වනාන්තරේ වෙනත් ඇතින්නම් හිට නිසා මේ ධානලාභීන් බුදුන් වහන්සේ පළවෙනිට පෙර හිටියා. උන්වහන්සේට ඒවා තියෙනවා නමුත් අනිත් අයට තේරෙන්නේ උන්වහන්සේට බාගත් චතුස්සත්‍ය ආගෝධයෙන් තොර ඒවා ලබන්න පුළුවන් නිසා. අනිකයි තේරුම් කරගන්න තියෙන කාරණා. ඒ වගේම අතන තියෙනවා තවත් පොඩි දෙයක් බුද්ධිමතුන් සම්හානේ කර්ම පැහැදිලි කරන්නේ. විජම්බර නැත්නම් අභිධර්ම විද්‍යාවේදී ධ්‍යාන වලට කතා කරනවා විතක්ක විචාර තීක්ෂකේ අග්ගතා සහිත කියලා ධ්‍යාන පහක්. මේ චුල්ලහත්ති පදවන සූත්‍රයම නැත්නම් මංගල ධර්ම දේශනාවේදී අපිට උගන්වන්නේ ධ්‍යාන හතරයි. මේ හතර සහ පහ අතර පරතරේ තේරුම් ගන්න කල්පනා කළා. පහක් තිබුණේ එහෙමනම් බුදු සමයේමදල අනාන්තරගත වූ අය අපෙන් පුදුනාස්තකල මතානුයෝගී. අපි තේරුම් ගන්න උනේ ඒ පහ වෙනයි මෙදුත්ලිද යනකොට හම් වෙන හතර වෙනයි කියන එක. අපි බොහෝ දෙනා මේ පහ හතර තේරුම් ගත්තේ නැතුව දෙක එකක් කොට දේශනා කරනවා කතා කරනවා මොනවාලාදී. මේ හැම ඥාන පදයක්ම නැත්නම් මේ හැම ධානයක් සම්බන්ධයෙන්ම කතා කරන්නේ අර වාමනිකා පුච්චාතාලාරිකා පුච්චාතනිරුපාණම කියත්තරි. මේ ඇතා නෙමෙයි ඇත්තරි. වනාන්තරේ වෙනස් පැත්තුන්ගේ අඩි මේක තේරුම් ගන්න. බුද්ධ මහා ආචාර්ය අඩි නෙමෙයි. මේ සත්‍යදායේ මාර්ගයේ ප්‍රවිෂ්ඨ උනාය. කාමයන් අතර වනාන්තරගත උනා නම් සිත සමාධිගත වෙන්නේ. කෙලසුන් යටපත් කිරීමේ උත්සාහය වශයෙන් උපන් කොටසක් තියෙනවා උන්ට. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, අන්තිම ඥාන, බිම්බ චක්කු, බිම්බ සෝත, පරිත්‍ත්‍ය විඥාන, උබ්බේ නිවාස ඥාන, එක් සියරම එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඉතිරි වෙනවා. සමහර සූත්‍ර දේශනාවල මේ සියල්ල රූපී අරූපී ධ්‍යාන වලට සංවේදී එතනින් ඝාතනික ලබනයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. තේරුම් ගන්න මෙතන තියෙන ගැඹුර. ඒ බඳු දේවල් උපදවාගෙන හිටපු අයට නම් ඒ පාර වශයෙන් පින්නලා බුදුන් වහන්සේ තරම් මුලාව දෙන්නවා. ඒ බඳු දේවල් උපදවාගෙන හිටපු නැති කෙනෙකුට ඒක තේරුම් ගන්න එකේ තේරුමක් නැහැ. ඒ බාහ්‍ය සම්බන්ධ ප්‍රශ්නේ බාහ්‍යයට මොකක් පැහැදිලි කරේ නැහැ. බාහ්‍ය එවන් සික්කිතබ්බා බාහ්‍යොබ මෙසේ හිටියතුයි. කෙලින්මව දරන්නේ දුක දේ දුක පමණින් සහ ඇස කන නාසය දිවකයෙන් පහින් ලබතා ලැබෙන අරමුණු ඒ ඇසු වැටහු පමණින් නතර වෙන්න ඒකක්වත් අනශේසු වශයෙන් හිත ඇතුළට ඉතුරු කරගන්න එපා. එහෙම කරන්නේ නැත්නම් ඔබ එතන ඉඳලා ඒ වයස වෙනක උපදින්නේ නැහැ. ඒකට මෙලව කියන්නේත් නැහැ. ඒකට පළවර පරිලව කියන්නේත් නැහැ. ඒකට දෙලව අතරම කියන්නේත් නැහැ. ඒකට දුක් කෙලවර කරනවායි කියන්නේ. ආයතන අධ්‍යාන උපිද්‍යාන මොකුත් නැහැ. විඥාන මොකුත් නැහැ කෙලින්ම. බාහිර මොහොතකින් අනාගාමී පිරිනම් වලින් ස්ථාන කරගන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒ ඥානවන්තයාට ගැළපෙන ප්‍රතිපදා මේ සූත්‍ර දේශනා තුළ තියෙනවා. හැමෝටම එකක් පිළි. ඒ ධ්‍යානලාභීව යම් ධ්‍යානයක් අහුවීට බුද්ධලයාන ඒ ධ්‍යානයේ මුලාව පදන්ත උන්වහන්සේ ගුහුගිය පාර විග්‍රහ කරලා එතන තිහාවට ගිහින් මුලාව පෙන්නනවා. දැන් මට තියෙන ගැටලුව මෙතනයි. එසේනම් විවිධ පුද්ගලයන්ට ගැලකෙන ධර්මදේශනා නම් මේක තුල තියෙන්නේ ඇයි ඥානසෝනි බමුණාට දේශනා කළ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේව අනන්තිස්සරයිතුමා සඳහා මේඳු මහරහතන් වහන්සේ තෝරාගත්තේ. සාමාන්‍ය විදිහට නම් එතුමන්ට කියන්න තියෙන්නේ පානාතිපාතාවේර මනේ කියලා විතරයි. ඒ මොවන් අල්ලන්න ගිය දඩයක්කාර රැද්දෙක් නේ මස්සෙන් පිටුනේ. අතුන් මෙරි මොදනේ කියන එක තමයි කියන්න තියෙන්නේ. කතා කරන්නේ සදහන් ධර්මයේ තේරුම් අරගෙන සසුන්ගතයි ඥාන වඩා එතනින් මිහාට උපදවන අනිකුත් කාරණා පිළිබඳව. එහෙමනම් මේ වගේ වෙන ප්‍රශ්න තාක්ෂ මාත රැටෙන්න ඕන නේද? අපි තව ටිකක් ඉගෙන කතා කරමු. විසීමේ ඥාන උපදවා ගත්තා වූ යෝගාවචරය ඊළඟට ස්තුතිය සිට මිහාන ලබනවා. පෙරවිසු කඳ පිළිවෙත සුද්ධිනිවාසානස්තු ඥානය කරෙහි එතුමින් ඔහුට එක් ජීවිතයක් දෙකක් තුනක් හතරක් ආදී වශයෙන් බොහෝ ජීවිත දකින්න හම්බ වෙනවා. පෙරවිසු කන්තිලියට මේ ඉපදෙන පමණින් මේ බුද්ධත්වයයි කියලා පිළිගන්නේපා කියලා පින්නා. එයි උච්චාකාලාරිත වනාන්තරේ වෙනත් ඇතින් යෝ ඉන්නවා මේ සලකුණු තියෙනවා. ඒ මායතාවගේ අරියක් නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ ඒ ඥානයත් එදා සිටි ආලාරකාර මුද්දකාරම් පුත්‍ර බග්ගලැණි අය සහ අනිකුත්ය උපදවාගෙන තිබුණ දෙයක්. ඒක බුද්ධත්වයට අයිති දෙයක් නෙවෙයි නම් පැහැදිලි කරන්න. බලන්නකෝ. මේ ඥානෙ නොතිබුණා නම් මේ ඥානෙ ගැන මොකටද කතා කරන්නේ දෙවන පැත්තටමයි. ඊළඟට කතා කරනවා චුති උත්පාත ඥානය. අනන්ත චුති උත්පත්ති සිදුවෙන ආකාරය පිළිබඳ නුවණ උපදවා ගන්නයි. එතුලින් මේක දකින්නයි. මේක ලැබුණු පමණිනුත් මේ නියමයක් හරියට කියලා ප්‍රයෝගිකවයි කියලා කියනවා. හේතුව උච්චාපන රූප. තවත් විදිහට ඇතින් යන්නේ අනන්තයේ සිටින නිසා කියලා. දැන් බලන්න. ඇයිනේ ඥාන දෙක පිළිබඳව කතා කරන්නේ ඥාන හතර පිළිබඳව කතා කරන දේ වෙන පැත්තයි. ආයෙත් මතක් කරනවා අපි ධර්ම දේශනා 10කින් පැහැදිලි කරත් අපේ බෞද්ධ පින්නතට මේක තේරුම් ගන්න බැහැ. එක ධර්ම දේශනාවකින් මේක දෙනවා දෙවන පැරිස්සයි තුමාට. ඔබට හිතෙන්නේ මේ අතුලත වෙන අධ්‍යයක් තියෙන තුලන් කියලා. මුවත් සක්‍රියලු පිණිසන. 40,000ක් සමග දඩේනෙත් යන්න නොහැකි නම්. මසක් ගතවන්නට මහින්තලා පෙර මහින්තලා පර්වතයේ අටසැට ලෙන් වලින් සම්පූර්ණ කරන්න පුළුවන් වුණා නම් ඒ අටසැට ලෙන් ඉහි හදා තිබුණා විය නොහැකිද? දෙවන පැස්සයිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ලැබුණු පරම්පරාවෙන් කිසියම් ආධ්‍යාත්මික ශික්ෂණයක් අරගෙන පොහොයවැනි උතුම් දවසක මේ භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා බුදුන් දකින කාරී ගොස් මේ දිබ්බ චක්කු ඥානයට මේ දිබ්බ සෝත ඥානයට දිසෝතන මේ පරිචිත්ත විඥානයේද පැවති මේ රහත් ඵලය මේ මේ නිවන කියලා පැවතිලා හිටියා විය නොහැකිද? එහෙම ආයත පමණයි ඒක පෙන්වන්නේ. බුදුජානන් වහන්සේ පෙන්වලා තියෙන්නේ එහෙමයි. ඒක තියෙන ආයත ඒක පෙන්වනවා ඔව් ඒක හම් වෙනවා. නමුත් මෙතන තව එහාට මෙහෙම දෙයක් තියෙනවායි කියලා උන්වහන්සේ දර්ශනාව පෙන්වනවා. එනිසා අපි තේරුම් ගන්න ඕන කරුණ. අපිට කිසිවිටක බුදුජානන් වහන්සේ ලංකා ගමනේ බැහැර කරන්න බැහැ. ඒ තුලින් හැදුනා වූ බෞද්ධින් සිටි බව බැහැර කරන්න බැහැ. ඔන්න අතර මේ අධ්‍යාත්මික ගවේෂණයේ මේ විවේකයෙන් හදාගත්තා ඉන්න කෙනෙක් බැහැර කරන්න තිබේ. එම නිසා අරිතමහිත වඩා බුද්ධිමත් වෙන්නේ ඥානස්සෝනි බමුණට මේ පැහැදිලි කරපු කාරණේ තේරුම් ගන්න තරම් සහ මම අනුමාන කරන්නේ මේ ඥානපද දෙකෙන් එකක්වත් පිටුමන්ට තියෙන්න ඕන මේ තුබ්බේ නිවාසන ඥානේ නැත්නම් චුප්පාද ඥානේ කියන දෙක ගැන විග්‍රහ කරන්න. මෙතන තවත් තියෙන ඔබට පැහැදිලි කර යුතු කරුණක්. ඊළඟට බුදුචානන් වහන්සේගේ බුද්ධත්වයේදී අපි ඉගෙන ගන්නවා උන්වහන්සේට පෙර යාමේ මැදියම් ඥානේ සාලුයම් ඥානේදී ත්‍රිවිද්‍යාවක් ඉගෙනයි කියලා. මේ ත්‍රිවිද්‍යාව වශයෙන් පින්නන්නේ සායසරය සුද්ධි ඥාතන ඥානය සහ චුද්දෝත්පත් ඥානය දෙක. අලුයම් ඥානේ තමයි අසත්‍ය ඥාන පහළමයි කියලා කියන්නේ. දැන් මම සිතන දෙයක් ඔබට හිතන්නේ ඉඳ කියලා මම කියන්නේ බුදුන් වහන්සේ 15 වෙනිවට පෙර වනාන්තරගත වූ මේ අධ්‍යාත්මික ගවේෂණලාභීන්ට අත්කල මතාන යෝගීන්ට චුතුපපාත ඥානය තිබුණේ නම් සුබ්බේ නිවාසන ඥානය තිබුණේ නම් කොහොමද ඒවා විද්‍යාවක් වෙන්නේ? විද්‍යාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ අල්පින් උපදවාගත්ත හොයාගත්ත දේ. එනිසා ත්‍රිවිද්‍යාවෙන් හඳුන්වනු ලබන්නේ සමහර විට මේ දෙක විය නොහැකි කල්පනා කරලා හොයාගන්න බලමුවා. තිබුණ දෙයක් වෙන්නට බෑ. නමුත් ඔවුන් කිසිවකටත් නොතිබුණ දෙයක් තියෙනවා. ඒක කියනවා ආසවක්ඛේ ඥානේ. අන්න මේ සූත්‍රයේ ඊළඟට පැහැදිලි කරලා දාරනවා මේ අඩි වලින් රැවටෙන්නේ නැති මේ නාදවණිකයා තවදුරටත් විදේට යමි. මේ ඥානවලින් මේ ඥානවලින් මේ බුද්ධ ඥානයයි මේ බුදුන්නේ කියලා රැවටෙන්නේ නැතුව තව එහාට යන ප්‍රේම වෙන නුවණ ගැන සඳහන් කරනවා. ආසවක්ඛේ ඥානේ. ආසවක්ඛේ ඥානේ. ආසව යන කෙලෙස් වල නම, ක්‍රය යන සේවීමට නම, ඥානය යන නුවණට නම. කෙලෙසුන් සේවන නුවණ. අන්න බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා වූ මේ ඥානය තමයි උන්වහන්සේටත් උන්වහන්සේගේ මුල අවුරුද්දට උදව් වුණේ. උන්වහන්සේ අනිකුත් අයටත් ඒ ඥාන පදේ පැහැදිලි කරන් ලැබුවේ. මේ ආසවක්ඛේ ඥානය තුළින් තමයි බුදුන් දකින්න පුළුවන්. ආසවක්ඛේ ඥානය තමයි එහෙමනම් ධර්මය දකීද බුදුන් දකි. යෝ ධම්මං පස්සති කෝ මං පස්සති යන වචනේ ගැඹුර එතනට ගියන්න වෙනවා. බුදුන් වහන්සේට පමණක් නෙවෙයි, බුදුහරහතන් වහන්සේට පමණක් නෙවෙයි, පිටි වැඩ සිටි ආ වූ අනිකුත් ආයත පමණක් නෙවෙයි, වැඩ සිටින ඔබට සහ මට අපට හැමතත් මේ ජීවිතය තුළ ධර්මයේ සැනසීම ලබා ගන්න අවශ්‍ය නම් අරෝධාමේ අකම්පිතද විඳින්න දුන් ජීවිතයේ විඳින්න අවශ්‍ය නම් විඳවන්නේ නැතිව මරණ බියෙන් එලිපෙලි මරණයට පත් වෙන්නේ නැතුව නිර්භය මරණයට මුහුණ දෙන්න අවශ්‍ය නම් ආසව රැස්සෙන හැටි සහ ආසව ශේවෙන හැටි පිළිබඳව අපි ඉගෙන ගන්න වෙනවා. සම්පතිකයි පවතිනවා කෝසල සම්පති කියලා කොටස. කෝසල රයිතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන ප්‍රාම් පිළිබඳ කතා ගොඩාක් තියෙනවා. මේ එකකදී බුදුරජාණන් වහන්සේ රයිතුමාගෙන් අහන ප්‍රමාවී පැමිණීමට හේතුව සාධිකාරි බහුලත් වේගෙන කතා කරන බුදුජානන් වහන්සේ උපමාවක්. සත්‍යමත් පුරුෂයෙක් ඔබට ඉදින් වාර්තා කරනවා සතර දිශාවින්ම ගැලවීමක් නැති විදිහට විශාල ගල් පර්වතයක් පෙරලීගෙන එනවා. නම් ඔබ වේදෙන්ට මොකද කරන්න ඕන? ස්වාමීන් වහන්සේ සමාධි ප්‍රඥා වඩලා කරනවා වෙන කරගන්න දෙයක් නැහැ. මේ රජතුමාගේ ප්‍රමාදය ගැන මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරම උපන් මිනිසාට තමන් පිටපස විශාල ගල් පර්වතයක් පෙරළී එන්නාසේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණේන ඒ වහන් මේ ප්‍රමාද වේ යුතුද අප්‍රමාද වේ යුතුද කියලා අපටත් මේ ප්‍රශ්නය. ධර්මයේ තේරුම් නොගෙන ජීවිතයට මොහොන දී සිදුවෙන මරණය අතිශය ශෝකජනකයි, අතිශය භයානකයි, අතිශය අකමැති දෙයක්. ඒ මරුගෙන යාම. නමුත් බුදුදහමෙන් පෙන්වන්නේ මරුගෙන යන්න නෙමෙයි ජීවිතය අමරණීය වන්නට. මරුත බියෙන් නැතුව මරු පරාජය කරන්නට. අන්නේ යන ගමන සඳහා අපට මේ ආසවක්ඛේ ඥානයේ කියන එක විග්‍රහ කරගන්නේ කොහොමද? ආසව කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් කියන්නේ කෙලෙසෙනවා කියන එක. කෙලෙසෙන්නේ කොහොමද? අපි කතා කරනවා ධර්මයක් සම්බන්ධයෙන් දැක්කල. පබස්සරම නම් වික්‍රේ සිත්තම්. සංජකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපකීච්ඡා. ප්‍රවස්සය උපකින් සිත පිසිදුයි. නැහැනම්ද? ආගන්තුක වශයෙන් එන උපක්ලේශයන් නිසා මේ සිත ප්‍රසිද්ධ වෙන්නේ. අන්නේ මුලින් පිරිසුදුව තිබූ සිත ඇයි වයසක් සමග ජීවිතය අගතාම ක්‍රමයෙන් ලෝභ දේ සමෝහයන්ගෙන් වැඩි වෙමින් දුක් වැඩි වන්නේ. ඒ ආගන්තුක වශයෙන් එන රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොත් ආරම්මන, පොත්බ්බ ආරම්මන කියන මේ ආරම්මණයන් හඳුනා ගන්නට, දරා ගන්නට, ඒ ස්වභාවය තේරුම් ගන්නට බැරි නිසා මේවාට මුලා වන නිසා බස්රටවල ඉදිරියේ ගමන් කරන කෙනෙක් වශයෙන් මා දකිනවා කාපස්ති දූපාරේ තරමක් දුරින් හැම විටම පෙනෙනවා සිතමනියක්. යන්නේ අන්න කවදාවත් සිතමනිය නැහැ. අනිවිදවා. පරිචි දූපමා සංඥා බුදුරජාණන් වහන්සේ ප්‍රදානවා. මුවන් ඈත බලලා නිදිරිසන මිරිඟු පස්සට පස්සට යනවා කියලා පෙන්වන්න. යන්නේ අන්න මිරිඟු ඈතට යන අපි මොන ගහන්නේ. අන්න ඒ වගේ අපි මේ අරමුණෙහි මුලා වීම හඳුනා ගන්න නැති තාක් අපිට හොඳ බෞද්ධයෙක් වෙන්න සම්පූර්ණවක් නෑ. හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ ප්‍රොෆෙසර් කෙනා සදාචාර සම්පන්න දේවල් කරමින් ඉන්නත් පුළුවන්. ඒවට යහපත් විපාක ලබන්නත් පුළුවන්. නමුත් ඔබ සංයෝජන හඳුනාගත්තේ නැද්ද? ඔබ සංයෝජන නැමෙ පහ ඇතුලේ ඉඳගෙන මේක කරන්නේ. එහෙනම් ඔබ සසරෙන් නිදිලා නැහැ. සසරෙන් තමයි බැඳෙන්නේ, නිදිලා නැහැ. සසර බැමි වලින් බිඳින් නිදින් නැතුව කරන හොඳ වැඩවලට විපාක ලැබුණාම දුකින් මිදීමක් වෙන්නේ. ඒ නිසා බුදු සමය වැදගත් සංදී යහපත් දේ කිරීම වගේම සංයෝජන බැමි මොනවාද සංයෝජන බැමි වලින් නිදින්නේ කෙසේද කියන්නේ. මේක තේරුම් ගන්නට ආසව රැස් වෙන හැටි සහ ආසව සේවෙන හැටි පිළිබඳව ඉගෙන ගන්න වෙනවා. මේ සංකාරයන් කියන රචනයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථයක් තමයි පිටකේ අනාගත ඵල උපදවන හේතු කියලා. අපි වර්තමානයේ යම් අරමුණක් විඳීමේදී යලිත් විඳින්නට නම් කියලා අපි හේතුවක් අවකාශ කරනවා. ඒක තමයි අනාගත ඵල උපදවන හේතුව. මේ සිදුවෙන්නේ පුද්ගලයා වශයෙන් නෙවෙයි. මේ සිදුවන්නේ අරමුණ ගැනීමේදී උපදින ස්කන්ධ පංචකයේ ඉදීම නැමෙවීම නැමැති, පරිම නැමැති මූල ධර්මය තුළයි. එනිසා අපි ස්කන්ධ පංචකයේ ඉදීම නැමැවීම නැමැති මූල ධර්මයේ තෙන්න වෙනවා අරමුණ ගැනීම. එතකොට අරමුණු ගැනීමේදී අපට අරමුණේ ස්වභාවය ඒවත් හේතුඵල න්‍යාය සහ ඇති නැති වෙන බව අමතක වෙනවා. හේතුඵල න්‍යාය සහ ඇති නැති වීම අමතක වීම තුළ සිදුවෙන දෙයක් තමයි අනිත්‍ය දේ නිත්‍යකට ගැනීම. අනිත්‍ය දේ නිත්‍යකට ගත්තා නම් එයයි මම කියලා කියන්නේ. එයයි මගේ කියන්නේ, එයයි මගේ ආත්මය කියලා කියන්නේ. ඒක ආරම්මණයක්, ආරම්මණයක් තාසා. උපදින හැඟීම ලෝභ දේශ මොහොසේ ඉස්සකෝද වෛර වශයෙන් කිසම් අල්ලා ගැනීමකට පත් කරනවා. ඒ පත් කර ගැනීම තුළ ඒ අරමුණ සිතින් ඇති වී නැති වුණාට නිත්‍යකට ගැනීමේ දෝෂේ වර්ධ නිසා සංඥා අනුසය නම් වූ හේතුවක් අවකාශ වෙයි. නැවත නැවත ස්කන්ධයන් අප ගන්න පුළුවන් විදිහට ආශ්‍රව නැමති ඒ අසුම්බිය අසුම්බියක් වශයෙන් සැලකමු. ටික පිරෙනවා. විසාකාවට වදාළ එකයි බුදුජාන් වහන්සේ විසාකාවෙනි අනෙකුට උපාදාන 100ක් අල්ලා ගැනීම 100ක් තියෙනවද දුක් 100ක් තියෙනවායි කියලා. ඒ මහමගම වසර කීපයක් දුරු කෙනෙක් ඉන්නවා. අලුපාට පෙරම නදමක් හඳගත්ත මං හිතන්නේ මානසික රෝගියෙක්. ඌ අත්බුගේ කරේ තිබුණා අසුන්ියක් නැත්තම් මල්ලක්. ඌ සයින් යන්නේ. යනකම මම ওই පාරේ තියෙන කඩදාසි කෑලි කෙරෙප්පු කෑලි ඔක්කොම ඒක අරන් දාගන්න. මා දුටුනා මාස කීපයකට පස්සේ මේ අසුන්ිය බර වැඩි. තවත් මාස කීපයකට ඊටත් වඩා බරයි. අවසානයේ මා දකින්නකොට ඌ කොණ්ඩ සුදු වෙලා. යන්න බෑ ටිකක් දුර ගිහින් තියෙත් ආරං යනවා. මම ඊට පස්සේ හරි නමකුත් කියලා හදමල වෙච්චෙක් නේ කියලා. පස් ගන්න උනේ නෑ නියි කිස්ස. අර මුල් මල්ල අසුන්ිය බර නැහැ. ඒකට කුණු එකතු කරන්නේ නේද බර වැඩි උනේ. ඔබ මේ සමාජයේ තුරුසිකෙන් ගිහියෙක් කො පැවිද්දෙක් කො ඉස්සෙක තුරුස වෙන නම් ඔබ ඉන්නේ පුතක් ගන්න භාවේ නම් ඔබත් අර පාරේ යන කඩමළු පිස්සා වගේ ජීවිත අවසානය දක්වාම පසුම්බියට ඔබේ ලෝභ දේශ මම පසුම්බියට ආශ්‍රව එකතු කරන කෙනෙක්. එහෙනම් ඔබට එන්නට එන දුක් වැඩි වෙනවා යරුණාම දුක් ඉවර වෙන්නේ නැහැ. ආශාව ක්‍රේඥානේ නෙවෙයි ඒක. ඒක ආශාව රැස් වෙන අඥානකම. ආශාව රැස් වෙන හැටි ඉස්සෙල්ලා ඉගෙන ගන්න වෙනවා. ඒකට මම හොඳ වචනයක් ඔබට දෙන්නම්. මහා කල්පිත මහ රහතන් වහන්සේ සරුත්නාමගොත් එක්ක සාකච්ඡාවක් කරනවා. සාකච්ඡීතයක් කරනවා. ඒකද තියෙනවා සුතවන්ත කියලා සූත්‍රයක්. ඒක වෙනම බණක් කියන්න ඕන දෙයක් නමුත් මම මේ කියන කාරණේ පෙන්නන්නම් මෙතන. උන්වහන්සේලා මේක දීලා තියෙන හැටි. සරුත්නාමගෙන් අහනවා මහා කල්පිත මහ රහතන් වහන්සේ සුතවතා කෝපනායස්ම සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකප්පසද්දා මේක විස්තරේ වෙනදාට කතා කරන්න නම් ඒක සරල සිංහල නෙවෙයි මන තේරෙන දෙනා මොකද නෝනින් කරන්තෝ සුතවතා කෝපනායස්ම මහකොටිත මේ පංච ප්‍රධාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛත අනත්ත යෝනිසෝ මනසිකප්පසද්දා අරියාති ඉතින් කියන්නේ බණ තේරෙන කෙනා භාවනා කරන්තෝ මම ඔබට කීප වතාවක් කියලා අපි බුදු සමය බණ භාවනා කියන වචනේ. බණ තේරුණා නම් මොකද කරන්න ඕන? බණ තේරුණා නම් භාවනා කරන්න ඕන. ආශ්‍රව රැස් වෙන හැටි ඉගෙන ගන්න ඕන. රැස් වුණා නම් එතනින් එහාට ආශ්‍රව රැස් වීම නතර කරන සරේනම සේන මාර්ගයට යන්න ඕන. අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ත්‍රිපිටකයේ තුලා තියෙන සියලු තියෙන සියලුම සූත්‍ර දේශනා කියවලා ඒ සියලුම දෙනා රඳනවා දාල මාර්ගයන් ඔක්කොගේම යන්න නෙමෙයි අපි ආශ්‍රය වෙන්නේ. අතිශයින් කළ නොහැකි සංකීර්ණ කටයුත්තක් බවට කවුරුකෝ පත්කලා වූ මේ ප්‍රතිපදාවේ සරලම ප්‍රතිපදාව කුමක්ද කියලා හොයාගන්න ඕන. කරන්න බැරි දේ නෙමෙයි කරන්න පුළුවන් දේ මොකද්ද හොයාගන්න ඕන. ඔය කියන මහා හුඟක් දේවල් කියවලා නෙමෙයි බාහිරනි සුද්ධද අනාගාමිනේ. ඔය කියන මහා හුඟක් සිල් රැකලා නෙමෙයි පුරුපන් කියන කතන්දරේ තියෙන හොරකම් කරන්න ගිය මිනිහරුවන් 500ක්. පුංචි හාමුදුරු කෙනෙකුගේ ත්‍රිවිධයට පැහැදිලා බුදුන් වහන්සේ වෙත පැමිණ පැවිදි හත්තු බව. ක්‍රමික දීර්ඝතම ප්‍රතිපදාවට වඩා මේ ධර්මයේ වැටහීම තුළ ක්ෂණික ප්‍රතිපදාවක් තියෙනයි කියන එක මේවන් කියන්නේ. මූලික දේ ධර්මයේ වටහා ගැනීම. ධර්මයේ වටහා ගැනීමකින් තොරව වටා පිටාවේ මොන මොනවා හරි කළා කියලා සාසත් ඥානෙ පහළ වෙන්නේ හරි ආශ්‍රය වෙන්නේ හරි නෑ. අනේ අය අප මනරින් තේරුම් ගත්ත කාරණා, සත්‍යක කාරණා. ඒක ධර්ම දේශනාවලදී අප ස්කන්ධ පංචකයාගේ ඉදදීන නැරීම නැමැති සිද්ධියේදී පවතින මුලාව සහ නිවැරදි කාරණා ඔබට පෙන්වලා තියෙනවා. අන්නේ වාස්රෙන් හිතන්නේ එහෙම. අමුතු අර අපි හිතන්නකෝ ඒ ගෙල ගවයක් කියන සතා ඉදදීලා තරුණ භාවයට පත් වෙන එක විශේෂ දෙයක් සිදු වෙනවා. මොළේ විශාල වෙනවා අන් වෙනවා. අන්නේ වගේ අමුතු අන් වෙනවක් වගේ සිද්ධියක් නෙමෙයි මේ ආසක්ති ඥානය කියලා කියන්නේ. අපි හිතන් ඉන්නවා එහෙම වෙනම ඥානයක් කියලා. නුණක් තායි ක්‍රමයක 15 වෙනි එකක් නෙමෙයි. කෙලෙසුන් සේවන්නේ කෙසේ ධ්‍යාන අවබෝධයට ආසක්ති ඥානය කියලා කියනවා. ඒක දන්නේ නැති එක නිසා තමයි ආශ්‍රව රැස් වෙන්නේ. ආශ්‍රව කියලා කියන්නේ සතර ඇවිදින්නට, සතර උපදින්නට, අපට දුක් ගෙනත් දෙන්නට අපි රැස් කර ගන්නා වූ හේතු. ඒක අම්මා හෝ තාත්තා හෝ ගුරුවරු අපිට රැස් කරලා දෙන්නේ නැහැ. අපි අතිශය පෞද්ගලිකයි. ඔබ මම එමි යන මුලාව තුළ යම් දෙයක් එකතු කරනවාද ඔබට ඒ නිසා පුනර්භවය පවතිනවා. ඒ නිසා ඔබට ඒවා එකක් එකක් සාසා දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බලන්න එහෙමනම් මිහිඳු මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා එක ධර්ම දේශනාවෙන් දෙන පැහැදිලි සහිතමාට ආසවක් හේනානේ. එසේ නම් ඔහු ආශ්‍රව සංගවන ඥානයකට ආසු වී සිටියාවිය නොහැකි. ඔහු බුදුන් ඥාය වෙනත් ඥානයකට රැවටි බුදුන් දැකලයි මම මේ සත්‍ය අවබෝධ කරලයි කියලා හිතන්නේ සිටියාවිය නොහැකි. ඒ නිසා උතරින් මෙහාට තව එකක් පේනවා කියලා අවසන් කොටස පෙන්වා විය නොහැකිද කියලා මා උපකල්පනය කරනවා. ඔබට කිසිවක් බලෙන් පටලන්නේ නැහැ මම කල්පනා කරලා. ඥානස්සෝනි බමුණා යනු එබඳු ඥානවන්තයෙක්. ඒ හා සමාන ප්‍රඥාවක් ඇති පුද්ගලයෙක් කියන හැකියද දෙවන පැතිස්සයිතු මා මේ ගැඹුරු දර්ශනය තේරුම් ගන්නට. දැන් කොහොමද මේ අවසන් මිනිත්තු කීපය තුළ අපි මේ ආශ්‍රවයන් ශ්‍රැස්සනය කළ වෙනවට ශ්‍රේවණය තේරුම් ගන්නේ? මා උදාහරණයක් දෙන්නලා තියෙනවා සමාජයට. මෙන්න මේ කුලකටික තෝරා ගන්න. අවුරුදු 5න් 15 ළඟදුවා. අවුරුදු 15න් 15 තරුණයා. අවුරුදු 40න් 15 විවාහක මැදිවිය පුද්ගලයා. අවුරුදු 60න් ඉහළ මහලු පුද්ගලයා. මේ අය අතරින් ඔබ නිරීක්ෂණය කරලා බලලා කිව්වොත් වැඩියෙන්ම සතුටින් ඉන්නේ කවුද? වැඩියෙන්ම දුකේ ඉන්නේ කවුද කියලා? මා බොහෝ දිනාගෙන් ගත්ත නිරීක්ෂණයන් ගොන් කියන්නේ පුංචි දරුවා තමයි වැඩියෙන් සතුටින් ඉන්නේ. වැඩියෙන්ම දුකේ ඉන්නේ මහලු පුද්ගලයා. මෙන්න මේකට හේතුව අර කඩමළු පිස්සා තමන්ගේ භාජනයට පාරදිවිච්ච තුනකට කරගෙන වගේ මේ ජීවත් වීමේදී ඔබ ඇසෙන් කනෙන් නාසයෙන් ඔබේ දුකට හේතු ඔබේ අවකාශය තුළ ඔබේ සංහානසය තුළ ගාල් කර ගැනීම සංඛ්‍යාවයෙන් එන්නෙමක වැඩිවීමයි මේ දුකට හේතු. එනන් අපි බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොකද කරන්නේ ජීවිතේ සුදඥානය වශයෙන් දුක්වලට හේතු වැඩි කරගන්න. මෙයටද බුද්ධෝත්පාදයක මිනිසක් බව ලබා සදහම් අසන්ත කනක් හා නුවණක් ලබා ඔබ ඉපදුනේ කියලා අනුමාන කරන්න, කල්පනා කරන්න. ඒ නිසා කල්යාණ මිත්‍රයන් හමු වී සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒක ඔබට ආසව රැස් වෙන හැටි සහ ආසව සේවීම සඳහා භාවිතා කළ යුතු උපක්‍රමයක් යාදේ. රැස් වෙන්නේ කොහොමද? සංස්කාරයන් නදන්නේ පිටිනා සංස්කාරයන් මනමගේ මගේ ආත්මකට ගන්න අය ඇයට කියන අසුතුවා පුදුඥනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අපෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ කියලා. මේ අසුතුවා පුදුඥනේ ආර්යයන් වහන්සේලා හමුවන්නේ ආර්ය ධර්මයේවත් පංචස්කන්ධයටදී මැනීම තේරුම් ගන්නෑ. ඒ ඉක්මෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ මගේ ආත්මය කියලා හැම විටම පංචස්කන්ධේ මම කුටි මගේ කුටි මගේ ආත්මකට ගන්නින් පංච උපාදාන ස්කන්ධ බවට පත් කරගන්නවා. ඒ නිසා ඔහු වට දුක්ඛෙන් කවදාත් මිදෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. දැන් ඒ ආශ්‍රව රැස්සන මඟ ඒ අනුශෝතගාමි ප්‍රතිපදාව සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම යන අනුශෝතගාමි ප්‍රතිපදාවයි. බුදුන් ලෝපාල වී දේශනා කළේ පටිශෝතගාමි ප්‍රතිපදාවක් කියලා මේක ප්‍රතිවිරුද්ධව යන්න ඕන. ගලන ගමේ පැනලා පහළට පීනන්න මහන්සියෙන් තොරණ උඩ ඉන්න පුළුවන් නම් නිකම්ම පහළට යයි. උඩට යන නම් අර ගලන ගඟට විරුද්ධව ශක්තියක් ඇති කරන පීනන් තෝරන්නේ. ඒ අනන්ත සංසාර ගමනේ නිත්‍යසතාත්මකට ගත්තා වූ මුලාව නැමැති මේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් මිදෙන්නට හොඳ ශක්තියක්, හොඳ වීරියක්, හොඳ උත්සාහයක්, හොඳ දුක්ඛය පිළිබඳ අවබෝධයක් තියෙන්න වෙනවා. එතකොට තමයි පටිසෝතගාමී ප්‍රතිපදාවට යන්න පුළුවන්. මෙන්න මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ යන්නන්ට තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය පුත්‍රයින් නැයි වදාළේ කියලා අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. එමනම් ඊට පස්සේ අර මෙතෙක් නොදන්නා කාලය තුළ තමයි හිත ඇතුලේ කරගස්තාව ආශ්‍රයයන් බාහිර අරමුණු වලට මුහුණ දීමේදී තමයි හිතට එනවා. අපි ජීවත් වෙන්නේ පුද්ගල සමාජයක බහුතරයක් මේවා බාර ගන්න අය සමාජික කියලා හිතන්න. ඒ නිසා මහන් අයන් නාගෝ සංගාමේ තාපාතෝ පත්තං සරං කියන දාසාර බුදුන් වහන්සේලා ධර්ම අනුස්මාවා අපි වාක්‍යන්ත පිටි සම්දුස් පිළෝරි බෞද්ධයන් යුදේට ගිය ඇත පෞරක්ෂිත මුදුනේ සිට ඔහු මන්දෝත්සාහි කරන්න ඔහු අඩපණ කරන්ට සර ප්‍රහාරයන් දෙවනවා අතුරන් විසින් චාපාතෝ චාපා චාපේ කියන්නේ දුන්න මේ හිතල දුන්න පටිසං සර කියන්නේ හිතලේ හිතලේ ඇලින් වදිනවා ඇතාගේ ඇඟේ යුද්ධට ගිය ඇතාගේ ඇඟේ පොඩ්ඩක් හමට රිදෙන්න පුළුවන් අලිගමට ඉච්චර රිදෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ යුද්ධයේ දිනන්නට නම් මේ ඊතල සහහාරයේ කාල බය වෙලා කවුද්දවන්න පුළුවන් කමක් නැහැ දරාගෙන ඉස්සරහට යන්න ඕන බුදුරජාණන් වහන්සේ පුදාගෙන පෘථග්ජන හැමෝම අපට මේ වගේ අපි හැංගීම් අවස්ථන්නට ඒක ආතාරී සාර ප්‍රහාරයන් තමයි ඉල්ල කරන්නේ වචනෙන් ආදී කාරණා වලින්. මේ ප්‍රතිපදාව යන්නට නම් අපට වඩා සමාජයේ පුතග්ජනයි කියලා තේරුම් කරලා ඔවුන්ගේ හැංගීම් අවස්ථන්නට වෙන සාර ප්‍රහාරය අපි දරාගෙන සංසම්මන කරනවා. එසේ වෙන දේශයේ මූලික කොටස් ප්‍රතික්‍රියාව සමාජයට මුදා හරින්නේ නැතිව අප බොහෝ දෙනා පුතග්ජනය කරන්නේ අප ප්‍රතික්‍රියාව සමාජයට මුදා හැරීමෙන් භාවනා නොකරන ක්‍රියාව කරන එක. ඒ උපන් ක්‍රෝධය වහා සංසිඳවන්නේද මාහුට රතාචාර්යයයි කියන බුදුන් වහන්සේ වදාළා. ඒ නිසා අපි මේ වර්තමාන මොහොතේ ජීවත් වීමේදී කිසියම් හැඟීමක් උපදින්නේ. ඒ උපදින හැඟීම ක්‍රියාවට වචනෙත් නඟන්ට යන්නේ නැතිව අන්න එතනදී තමයි සංස්කාරයන්ගේ අනිත්‍යතාවාත්මක අපේවත් මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන බවට අපි සිහිය දියුණු කරන්න ඕන. අල්ලා නොදැනීමට සිහිය දියුණු කරන්න. ආශ්‍රයයෙන් මෙන්න මේක නිසා. ආසවක් ඥානීය කියන්නේ මේකයි. ඒ ශේකර ගැනීම සඳහා හැබැයි මතක තියාගන්න අදම මේක කරන්න බැරි බව. බනාසා භාවනා කළේ මහකොටි මහරහතන් වහන්සේනවා බණ ඇසූ බුද්ධලයන් මොකට කරන්නේ භාවනා කරේ. නංගෝ පංචස්කන්ධයගේ ඉදදීන බැරි. සංස්කාරයන් විනිශ්චයාත්මකට ගන්නා මුලාව ඉන්ද්‍රිය අනුබද්ධව සිදුවෙන හැටි තේරුම් ගන්නට. සිදුවෙන තේරුම් ගන්න පුළුවන් නම් එදයින් පසු රැස්වීම නැවතු ඊ රැස්වන දේවල් සියම ආරම්භ වේ. බලන්න. බ්‍රාහ්මණයේ මෙපමණකින් අත්තරියුතුමා නිමා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඥානස්සෝනි බමුණට පැහැදිලි කළා. කියන්නේ අර අත්තිගාවේසී පුද්දලයා ඒක තේරුම් අරගෙන මේ මඟබස් ධර්මයේ දැකීම තුළින් බුදුන් වහන්සේ පත්ලා ඉන්න තැන පංචස්කන්ධය අනාත්මයටපත් උන්වහන්සේ සුවසේ ඉන්න බව පැහැදිලි කරන එක තමයි මේ අත්තරි උපමාව නිමා කරන්නේ. දැන් ධර්මයේ දකීද බුදුන් දකී සම්පෙන්නා. දේවානම්පි ත්‍රිත් මාතත් මේ දේශනා අතලානන්නේ තේරුම් ගන්නට දේවානම්පි ත්‍රිත් මාතතු. බඩගැස්තිගේ චර්ත ලක්ෂණ තිබුණා විය හැකිද? භාවනා මධ්‍යස්ථානයක් සදාගෙන පෙන්තුගොස් මේ ඥාන පදෝස්සේ අධ්‍යාත්මික ධනෙන් සිටියාවිය හැකිද ඔබ කල්පනා කරන්න. කල්පනා කරලා තේරුම් ගන්න. ඒ කෝකම අපිට රැඳගත් තන්නේ සිද්ධිය ඉතිහාසික සිද්ධියක් අපෙන් වර්ණා කිරීම නොව අපේ ආශ්‍රව රැස්සන්නේ කෙසේද, රැස්සනන් මගේ ආශ්‍රවය කරගන්නේ කෙසේද මේ මඟ විවර කර ගැනීමයි ඔබේ උත්සාහය. මේ ධර්ම දේශනාවන්ගේ අපේ උත්සාහයයි. සාපේ කල්ලා අවසන් වෙමින් පවතිනවා. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ ඔබේ දුක් වැඩි වෙන හැටි තේරුම් ගන්න. දුක් වැඩි වෙන ප්‍රතිපදාවෙන් අතනදී දුක් ශ්‍රවණ මාර්ගයේ තව තීරණය වෙමින් මේ ජීවිතය තුළම මේ සකල දුක්ඛයෙන්ගේ නිමාවන්නා වූ සංසක්කේ සුඛයේ විඳින්නට. සංසක්කේ සුඛයේ තව තීරණය වෙන්නට ඔබ සතු ප්‍රඥාව වැඩි දියුණු වේවා සුඛයන ස්වාසින්සනේ ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම පෙරවන් සරණපතින් මෙපමණකින් ධර්මානුශාසනාව සමාප්ත කරනු ලබනවා. අමතක කරුවන් සරණයි.